ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සැදැවත් වාසනාවන්ත පින්තුනි, ප්‍රියන්ත මහත්මා, රෝෂිනියෝනා, දරුවන්, ඥාතීන් කවුරුත් ඒක රාසි වෙලා අද දින මේ නිවසේ ඉතාම ලස්සන පින්කමක් සිදු කරපු අවස්ථාව. ඉතින් දානයේ ඉතාම මනවින් අංග සම්පූර්ණව සිදු කළා. ශ්‍රී ලංකාවේදී දානය සිදු කරනා වගේ සියලුම දානෝපකරණ සහිතව මේ පින්තුන් ලස්සනට පින්කම සිදු කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි සැදැහැවත් පින්වත් කෙනෙක් මෙවැනි දානමය පින්කම සිදු කළොත් ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කළා භාගතුන් වහන්සේ අනුජානාමි භික්ඛවේ බක්ඛග්ගේ අනුමෝදිතුන් කියලා. ඒ දානය වළඳපු ස්ථානයේදී දානය පූජා කරපු ඇත්තන්ගේ හිත් පහන් වෙන්න, ප්‍රසන්න වෙන්න ධර්ම දේශනා කරන්න කියලා. අන්නේ කාරණේ තමයි මේ සිදු කරන්නේ. එතකොට පින්නතුනි, මෙවැනි පින්කමක සාර්ථකත්වය අපි බලන්නේ කොහොමද? යම්කිසි පින්කමක් කරලා විශේෂයෙන් දානමය පින්කමක් කළාට පස්සේ අපි ඒ පින්කම කොච්චර සාර්ථකද කියලා බලන්නේ කොහොමද? ඒ සාර්ථකත්වය බලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කොච්චරනම් තමන් ශ්‍රද්ධාවෙන් සතුටින් ඒ පින්කම කළාද, ඒ කලාව පින්කම ගැන කොච්චර දීර්ඝ කාලයක් හිතලා සතුටටපත් වෙන පුළුවන්ද කියන කාරණා. ඒක මූලික කාරණා. ඒත් එකම අනිතේ තමයි අනුමෝදාන කියලා පදයක් තියෙන රිජොයිස් කියන එක. අපි මේ පින්කමෙන් අපි සතුටු වෙනා වගේම වෙනත් බාහිර කීදෙනෙක් නම් අපි ඒ පින්කමෙන් සතුටටපත් කළාද කියන කාරණා. අනේ නිසා තමයි අපේ සදහවත් පින්නතුන් නිවසක දානයක් පූජා කරනකොට යහළු මෙත්තා දෙන හැම දිනාටම දානයට ආරාධනා කරනවා. ඒ බොහෝ දෙනෙක් සම්බන්ධ කරගන්නවා. ඇයි එහෙම කරන්නේ? ඒ ඇයටත් ඒක දිහා බලලා පින් අනුමෝදන් සතුටු වෙනවා. ඇතැමිට ඔබ හැම දිනාගේම නිවෙස්වල මේ වගේ නිතර පින්කම් කරන්න වෙන්නේ නැහැ. අනේ නිසා සදහවත් අය තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ගෙවල්වල පින්කම් කරනකොට ඒවට සහභාගී වෙනවා. දාන උපකරණ අරගෙන ගිහිල්ලා ඇතැම් තමන්ගේ අම්මා තාත්තා සිහිපත් කරලා එදාට පින් අනුමෝදන් කරනවා. මිට කලකට ඉස්සෙල්ලා අපේ හිතවත් දායකන ඕන කෙනෙක් නැති වුණා. ඒ දායකන ඕන පන්සලට බොහොම සමීපෙන් ඇසුරු කළා. එයා පන්සලට ගියාම දාන පොත බලන හාඳුරන් ඉල්ලගෙන බලන ඉදිරි දාන තියෙන ගෙවල්වල ලිපි නෑ ලියා ගන්නවා. ලියාගෙන ඒ දාන ගෙවල්ට යනවා එයා. නිකන් නෙවෙයි යන්නේ, සුප් එකක් වගේ දෙයක් හදාගෙන ගිහලා ඒ දානට සහභාගී වෙනවා. පොඩි කාලේ නැති වුණා. ඉතින් ඒ තරම්ම අපේ පින්නතුන් කැමති ඒ පින්කම් වලට දායක වෙන්න. ඒක පින්නතුන් ලොකු කුසලයක්. ඔබ ඇතැම් විට ඔබ හිත දිනු කරොත් ධර්මානුකූල බැලුවොත් ඔබට පෙනේ අද මේ ගෙදර දාහනේ දෙනකොට ඇතැම් විට මනුස්ස ලෝකයේ අය 20-25ක් මෙතන ඉන්නේ. හැබැයි අමනුස්ස ලෝකයේ සිය ගාණක් මේ වටා පිටා ඇති පින් අනුමෝදන් වෙන. ප්‍රේතයන්, භූතයන්, අපනමින් මේ ගෙනාතින් බොහෝ දිනක් මේ අවට ඉඳගෙන පින් අනුමෝදන් වෙන මේ අවස්ථාවේ. අනේ නිසා පින්නතුනි, අප සතුට වෙන වගේම ඒ පින්කම සිදු කළ අපේ ඥාති මිත්‍ර ආදීනොත් අපි සතුට කරන්න ඕන. අන්න ඒකත් පින්කමේ අරමුණ. ඊළඟ ප්‍රධානතම දේ තමයි විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට අපි දානයක් පූජා කරනවා කියලා කියන්නේ. දානයක් දීලා විතරක් අපි යන්නේ නැහැ. අපි ඒ දානෙත් ගන්න ප්‍රධානතම ප්‍රයෝජනය තමයි එහෙදී ධර්ම දේශනාවේ ධ්‍යාන ධර්ම කාරණා ටික මතක තියාගන්න ඕන. ධර්මයේ තාම පැහැදිලිව දැක්වෙනවා වේරාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා, සැබවින්ම අපි නිසි ආකාරයෙන් දානය පූජා කරා නම් ඒ දානෙන් ලැබෙන ඉහළම ප්‍රතිඵලය තමයි හොඳට ධර්ම කාරණා අහන ලැබෙනවා. ඒ ධර්ම කාරණා වල ඉතාම ගැඹුරුම ධර්ම කාරණා හොඳට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුන් දානෙන් ලැබෙන අනිසංස. ඉතින් අන්නේ ධර්ම දේශනාවෙන් අපට ලැබෙන ප්‍රතිඵලය තමයි දාන, සීල, භාවනා කියන මෙන්න මේ කරුණ තුන තුළ උපරිම ලෙස අපේ සිත පිහිටුවා ගන්නට ඕන. හැම මොහොතෙම වෙනත් කෙනෙක් වෙනුවෙන් යමක් දෙන අදහසින් ඉන්නට ඕන. අත්හරින අදහසින් ඉන්නට ඕන. අනිත් දේ තමයි සීලය. නිතර පංච සීලය උපරිම මට්ටමේ තියාගන්නට ඕන. ඊළඟට මෛත්‍රී සිතුවිල්ල. සීල සත්ව සුවපත්ත්වා කියන මෙස් සිතුවිල්ල පුළුවන් තරම් ලෝකීය පුරා විඳවන්න. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දානියත් පංචශීලියත් මෛත්‍රී සිතුවිල්ල. මේ තුන හොඳට මතක තියාගන්න. දානය කියන්නේ නිකම්මත්තරියම නෙවෙයි, සැක්‍රිෆයිස් කියන එක. අපි අපේ දේක් කැප කරලා යමක් අත්හැරීම. වැඩිපුර තියෙන දේක් දීම විතරක් නෙවෙයි පිළිතුරු. ඊටත් වඩා දේක් මේ දානය තුළ තියෙනවා. අපි යම් කිසි දේක් කැප කරලා දෙන්න පුළුවන් නම්, අපි එක වේලක් නිර්ආහාර විඳගෙන කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒකේ ශක්තිය වැඩි වෙනවා. ඔබ දන්නවා දුටුගම වැඩිතුමා මහා පින්කම් කළා. රුවන්ලෙස ඇතුළු රුවන්ම ප්‍රාසාදයේ මහා පින්කම් කළා. හැබැයි රජතුමාට අවසාන මොහොතේ මොකද මතක් වෙච්ච පින්කම දන්නවද? අන්තිම මොහොතේ මතක් වුණේ රජතුමා යුද්ධයට යද්දී අර බත් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේට පූජා කළේ. රහතන් වහන්සේට පූජා කරානි. ඔහු ජීවිත කාලයම කෑම කන වෙලාවේදී කෑමෙන් කොටසක් ස්වාමීන් වහන්සේට පූජා කළා කියලා. ඔහු යුද්ධයට ගිහිල්ලා කැලේ අතරමංගල ඉඳිද්දී ඔහුගේ බත් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේට පූජා කළා කියලා. අන්න ඒක තමයි අවසාන මොහොතේ මතක් වුණේ. අන්නේ නිසා අමාරුවෙන් කරන පින්කම් අපේ මතකයේ බොහෝ කරක් රැඳෙනවා. අන්නේ පින්කම් නැත්නම් මේට පරලෝ සුගතියට යන තරම් ශක්තිමත් වෙනවා. එනිසා අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ ජීවිතයේ සතුටින් ඉන්න එක විතරක් නෙවෙයි, අපි මරණයෙන් පස්සේ හොඳ තැනක ඉපදෙන්නට ඕන. මේකට වඩා ඉහළ තැනක් අපි ඉපදෙන්නට ඕන. අන්නේ නිසා තමයි මේ දානය පංචශීලය. විශේෂයෙන් පින්තුනි පංචශීලයේ වටා තමයි සියලුම ගුණ දහම් රඳා පවතින්නේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, වැරදි කාම සේවනයේ වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, මද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම. මේ පහ ගැන පින්තුනේ නැවත නැවතත් හිතන්න. මේ පහ තමයි දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග, දායාදය. ඔබේ දරුවන් අනාගතේ ඉතාම සතුටෙන් කරදර අඩුවෙන් ජීවත් වෙන කැමති නම් ඒ දරුවන්ට පංචශීලය කියලා දෙන්න. ඔබේ ඥාතීන් පරලෝ සුගතිගාමී කරන්න කැමති නම් අම්මා තාත්තලා පංචශීලය සමාදන් කරවන්න. ඒ වගේම පින්තුනි සබ්බේ සත්තා බාධ සුගතත්තාගේ විදියට සීල සත්ත්ව සුවපත් වේවා කියන මේ සිටිවිල්ලෙන් නිතර වාසය කරන්න. ඉතින් මේ දානියත් සීලයත් මෛත්‍රී භානත් තමයි සමස්ත බුදුදහම කියන්නේ. ඊට වඩා ඉහළට ගිහිල්ලා අවසාන වශයෙන් සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. Venerable members of the Mahasangha, friends in the Dhamma, we really appreciate your generosity. At this moment, we are practicing generosity. According to Buddha's message, we practice three meritorious deeds: generosity, virtue, and meditation or mental culture. All the doctrines that the Blessed One explained for 45 years can be summarized into one sentence, it is, Sacitta Pariyodhapanam, purifying one's mind. Why do we need to purify our mind? What are the negative thoughts that disturb our peace of mind? There are three unwholesome mental states that disturb our peace of mind: craving, anger, and delusion. When we have these negative thoughts, even though you are well educated, even though you are very rich, are you happy? No, you are not happy because of these negative thoughts. Therefore, our supreme teacher, our spiritual teacher advises us to overcome these negative thoughts from our mind. Especially, when you offer something to the Mahasangha, monks, you have a very special chance to listen to what the Blessed One explains. When you offer something to the Mahasangha, sadhus, you have a chance to listen to what the Buddha explained. Now, I explain the summary of what the Buddha told. Okay? Please be very careful. Please be gently spoken. When we see the Buddha's message, all the doctrines that our teacher explained for 45 years can be summarized into six qualities. The very first one is being gently spoken, active listening. That is the very first quality. When we go on our educational goals and spiritual goals, very first quality is being gently spoken, good attention. That is very important. That is the first quality, active listening. What is the second one? Second quality is gratitude. We should be grateful. The Buddha says very clearly, all the good qualities depend on gratitude. Therefore, we should be grateful. Gratitude is one of the main qualities on the path of liberation. What is the very first one? First one is active listening. The second one is gratitude. When we are grateful, we meet good friends and also we practice generosity. The more we are grateful, the more we are generous. If we are greedy, we can't be grateful. The more we are grateful, the more we are generous. Buddha says, he who has a generous heart gains a lot of happiness. Buddha says, Piti mudharam vindati datta. When you offer something to someone, your mind is so pure and calm. Since you have no greed at that moment, you are generous. Therefore, Buddha says, very first quality on the path of happiness is that being generous. That is very important. The very first one is active listening. The second one, gratitude, very good. Third one, generosity. We should be generous. When we are generous, we meet good association. We meet good friends who explains the spiritual path, the Buddha's message. Then we understand the spiritual path. The spiritual path can be divided into three. Sila, Samadhi, Panya. Sila means virtue or moral conduct, especially practicing five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs, causing heedlessness. You know, if you are virtue, if you spend a virtuous life, we have no problems in this society. Since we have no fear, no doubt. Since we have good character. We have discipline in our speech and behavior. When we do something, when we speak something, we think again and again whether it is correct. Especially as Buddhism, as human beings who are seeking inner peace should practice five precepts. That is the very first step of the spiritual path. That is very important. When someone practices these qualities, we have no fear, no doubt about him. Since we honor them, they are respected in this society, and also we are confident in their character. That is very important. Then we come to the next quality, which is loving kindness meditation, metta bhavana. Contemplating on thus, may all beings be well, happy and peaceful. What is the purpose of practicing loving kindness meditation? The purpose of practicing loving kindness meditation is to overcome anger or ill will. You know, one of the main reasons that disturb our peace of mind is that anger. When we are angry, we have no inner peace. The one who can make you angry will become your master. You are a servant of him. Do you like it? No, no one likes it. The one who can make you angry very soon, you are a servant of him. He will become your master. Therefore, Buddha says, let's live happily without anger among the people, those who are angry. Even though your grade point average is very high, you are not successful. You should be proud of that. No one can make me angry. That is your success. Even though you are a clever student in the classroom, if other students can make you angry, are you successful? No, you are not successful. Therefore, our teachers, the Supreme Buddha says, let's live happily without anger among the people, those who are angry. We should be proud of that. No one can make me angry. That is our success. That is our skill. Then we have explained several five qualities. The first one is gently spoken. The second one, gratitude. The third one, generosity. Fourth one, virtue or panchasila, five graces. And fifth one, loving kindness meditation, contemplating on dasam. May all beings be well, happy and peaceful. And sixth quality, the highest quality, which is mindfulness. Keeping our attention in the present moment, we are aware of our body and mind. This is the highest quality in Buddhism, what the Supreme Buddha explained. What is the meaning of mindfulness? We are aware of our mind. What happens to our mind at this moment? When we see something, when we hear something, when we smell something, we should be aware of that. What happens to my mind at the moment? When you are Malli explaining, if you are successful, you should think that what happens to my mind at that moment. That is your success. Buddha says is sadho sangva chittan, sadho sang chittan di pajanati. When our mind is angry, we immediately understand, now my mind is angry. When my mind is lustful, we immediately understand, now my mind is lustful. When mind is ignorant, we immediately understand, now my mind has ignorance. This is our success. This is the way how we attain the freedom, liberation, emancipation, enlightenment. You know, we keep our mind in the present moment completely, and also we are aware of that, what happens to my mind at the moment. If we are mindful, no one or nothing can disturb our peace of mind. No one can make us angry, lustful or ignorant when we are mindful. Be sure, whenever someone can make you unhappy, it means you are unmindful, you are unwise. Buddha says suffering completely comes to the person who is unmindful and unwise. Suffering never comes to the person who is wise and mindful. That is very important. Okay, finally, by practicing mindfulness, we keep our mind in the highest level with wisdom. Wisdom means when we see something, when we hear something, we understand the very first experience has already ceased when we recognize something. We recognize everything through our mind consciousness. You know, for an example, when we eat something, we always look at the plate. When we are tasting something, we are looking at the plate. We think that that taste comes from the food which is in the plate. Is it true? Whenever you are tasting with something, that food is in your mouth. It is not you in your plate. Like that, you know, when we understand something, through our eyes, through our ears, through our nose, through our mouth, and our tongue, the form has already ceased. We recognize everything through our mind consciousness. That is the thing that we should reflect on in the highest level. You know, we start our spiritual path being gently spoken, being grateful, and practicing generosity, practicing virtue, loving kindness meditation, and finally practicing mindfulness. Mindfulness is the best friend. Whenever we are mindful, we are with the best friend. It means we are happy, no one or nothing can disturb our peace of mind. Whenever someone can make you angry, lustful or ignorant, it means we have no mindfulness at the moment. Therefore, finally, be confident in the highest advice of the Buddha, which is mindfulness. For that, we have a very special meditation technique, which is breathing meditation. Mindful breathing. When we breathe in, we are aware of that, now I am breathing in. When we are breathing out, we think that now I am breathing out. Finally, our success depends on our happiness. Our happiness completely depends on the duration of practicing breathing meditation. If you forget it, as soon as you go your home, please write down it. My success, my spiritual success completely depends on the duration of mindful breathing. Anapanasati bhavana is the highest meditation technique that the Supreme would explain for our inner peace, happiness, liberation, emancipation. Okay, dear children, especially remember these qualities. Active listening, gratitude, generosity, virtue of five precepts, loving kindness, and finally, mindfulness. This is the Buddha's message. No matter whether you are Buddhist or not, if you are seeking inner peace, you have to practice these qualities. These qualities don't belong to any religion or religious person. These qualities belong to the person who is seeking inner peace, happiness, liberation, emancipation. Okay? We really appreciate your generosity. We bless you by the power of the Buddha, Dhamma and Sangha. May you be well, happy and peaceful. Especially may your educational goals meet with success. And also may your departed relatives rejoice with this merit. And finally, may they attain the supreme bliss of liberation. With that intention, let's say, Sadhu, Sadhu, Sadhu.